තුමා ශ්‍රී සංගපෝ කෙනෙක් වෙන එක නැහැනේ කොහොමත් තුමගේ සියතින් මේ තුමගේ ගෙල සිඳගන්න නැනේ තුමගේ කාලය අවසන් වෙච්චා මේ බලතල පාර්ලිමේන්තුවට පැවරෙන්න හොඳයි ඒක එතුමා අපි කිව්වත් කරන්නේ නැහැනේ තුමගේ කාලය තුලදිම ඉවත් කරන්න කිව්වට එතුමා එහෙම කරන එක නැහැ අපේ රටේ විධායක ජනාධිපති ධුරේ අවශ්‍ය කිරීම පිළිබඳ කිසිම වාදයක් හෝ විවාදයක් නැහැ දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවස්ථාවේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීමට සමග ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා විධායක ජනාධිපති ධුරේ අවශ්‍ය කිරීම සඳහා ජනමත විචාරණය පැවැත්විය යුතුයි කියලා ඉතින් ජනමත විචාරණය පැවැත්වුවොත් ඊට වඩා ලේසියි කියලා තමයි අපි හිතන්නේ